නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පිංගතුනි අපි හවස් වරුවේ ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම මහා ධම්ම සමාදාන සූත්‍රය. මේ දේශනාවෙන් ඉදිරිපත් කරන කරුණු හරිම සුන්දරයි. සරලයි. සරල උපමා වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කවුරුත් හිතපු නැති පැත්තක්. මේ දේශනාව කරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා මෙන්න මේ කාරණේ වදාලා. පින්වත් මහණෙනි, බොහෝ සෙයින්ම සත්වයන් ලෝකේ ඉන්න මිනිස්සු මෙන්න මෙවැනි දෙයක් තමයි කැමති. මෙවැනි දෙයක් ඉලක්ක කරගෙන ඉන්නේ. මොකද්ද? හැමතිස්සෙම කැමති අහෝවත අනිත්‍යා අකන්තා අමනාපා ධම්මා පරිහායෙන්. අනේ අපිට දුක් කරදර කම්කටොළු නම් සිද්ධ වෙන්න එපා. අපේ මේ තියෙන දුක් කරදර කම්කටොළු නැති වෙලා යන්න ඕන කියලා තමයි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ, හිතන්නේ, පතන්නේ, කැමති වෙන්නේ. ඉට්ඨාකන්තා මනාපා ධම්මා අභිවඩ්ඩේයෙන්. අනේ අපිට යහපත් හොඳ දේවල් සැප ලබා දෙන දේවල්ම අපිට දියුණු කරගන්න තියෙනවා නම් කොයිතරම් හොඳද. මේක තමයි කියනවා කවුරු ගත්තත් කල්පනා කර කර ඉන්නේ. මොකද්ද මේ බහුල වශයෙන් ලෝකයේ සත්‍යයන් කල්පනා කර කර ඉන්නේ? අනේ අපට දුක් කරදර කම්කටොළු පීඩාවල් නම් එපා, මේ තියෙන කරදර ටික අනේ ඉක්මන්ට නැති වෙලා යන්න ඕනේ. අනේ අපිට සනසිල්ලේ සපසේ හොඳින් වාසය කරන්න ලැබෙන්න ඕනේ කියලා තමයි හිත හිත ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වුණාට මහණෙනි, ඒ විදියට ඒ උදවිය කල්පනා කළාට කොයි විදියටද? අනේ අපට දුක් කරදර කම්කටොළු නම් එපා, මේ තියෙන කරදර ටික ඉක්මනට ඉවර වෙලා යන්න ඕනේ. සනසිල්ලේ සපසේ සුවයේ වාසය කරන්න ලැබෙන්න ඕනේ කියලා හිතුවාට, කල්පනා කළාට, පැතුවාට ඒගොල්ලන්ට දුක් කරදරමයි කියනවා තියෙන්නේ. බහුල වශයෙන් තියෙන්නේ කරදර පීඩාමයි තියෙන්නේ. ඒවා අනිෂ්ඨාකාන්ත මනාප දේවල් වැඩෙනවා, ඉෂ්ඨකාන්ත මනාප දේවල් සැනසිල්ල ඇති වෙන කරුණු නම් වැඩෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට දුක් කරදර කම්කටොළු ඇති වෙන දේවල් නම් එකතු වෙනවා. මොකද මේකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසා වදාලා, මහණනි මොකද්ද මේකට කාරණාව කියලා. බලන්න ඒ කාලේ වැඩ හිටපු ස්වාමින් වහන්සේලා හැමතිස්සෙම ශාස්ත්‍රු ගෞරවය නිසා හැමතිස්සෙම කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගෙන්ම ඒකට උමනා කරන කාරණේ ගන්නයි. අතින් දාගෙන නේ භාග්‍යතුන් මම මෙන්න මෙහෙම හිතන්නේ කිය කී එහෙම පඬිත් කතාවල් නැහැ. මේකේ බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමින් වහන්සේලා කියා හිටියා භගවන් මූලිකානෝ බන්ති ධම්මා. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මුල් කරගෙන තමයි අපි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි ධර්මයේ තියෙන්නේ. භගවන් නිත්‍තිකා මේ ධර්මයේ අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි භාග්‍යතුන් වහන්සේ නායක කරගෙනයි. භගවන් පටිසරණ අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. අන්න බලන්න ශ්‍රාවකයා කල්පනා කරපු විදිය. සාධුවත බන්තේ භගවන්තංගේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තු. ඉතින් ස්වාමීනි ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම අර්ථ වටහාගෙන අපට වදාරන සේක්වා. එතකොට අපි මතක තියාගන්නම් කිව්වා. එතකොට බලන්න හැමතැනම ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිනවා, ධර්මයේ තිබෙනවා, ශ්‍රාවකයා ඉන්නවා. හොඳ ලස්සනට මේවැ ඒක අපිට දකින්න ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඔන්න පැහැදිලි කරලා දෙනවා. මොකද්ද පැහැදිලි කරලා දෙන කාරණේ? මිනිස්සු ලෝකේ ඉන්නවා බහුල වශයෙන් ඉන්නේ කවුද? අනේ අපිට මේ තියෙන දුක් කරදර, කම්කටොළු කරදර ඉක්මනට නැති වෙලා යන්න ඕනේ. අපට සනසිල්ලේ සැපසේ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් වාසය කරන්න උදා වෙන්න ඕනේ. කීකී තමයි හිත හිත පතපත ඉන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේක ඔන්න හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ. ඔන්න ඉන්නවා කවුද? අසෘතවත් පුතජනේ. අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා අඳුනන්නේ. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂක් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්ම හික්මෙන්නෙත් නැහැ. සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයන්ව අඳුනන්නේ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්ම හික්මෙන්නේ නැහැ. එතකොට දැන් මේ කියන්නේ කවුරු ගැනද? අසෘතවත් පුතජනයා ගැන. මොකද්ද යාගේ අසුත පුතජනයට උනේ මොකද්ද? මෙන්න තියෙනවා. සේවිතබ්බේ ධම්මේ නජානාති. සේවනේ කළ යුතු දේවල් දන්නේ නැහැ. මොකද්ද අසුරු කළ යුතු දේ කියලා දන්නේ නැහැ. අසේවිතබ්බේ ධම්මේ නජානාති. අසුරු නොකළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. භජිතබ්බේ ධම්මේ නජානාති. භජනේ කළ යුතු දේ මොනවාද කියලා දන්නේ නැහැ. අභජිතබ්බේ ධම්මේ නජානාති. භජනේ නොකළ යුතු දේ මොනවාද කියලා දන්නේ නැහැ. ඒතර දැන් මෙයා නොදන්නා නිසා. කුමක් නොදන්නා නිසාද? සේවනයේ කළ යුතු දේ නොදන්නා නිසා. සේවනයේ නොකළ යුතු දේ නොදන්නා නිසා. භජනේ කළ යුතු දේ නොදන්නා නිසා. භජනේ නොකළ යුතු දේ නොදන්නා නිසා. මොකද කරන්නේ? සේවනයේ නොකළ යුතු දේ සේවනය කරනවා. සේවනයේ කළ යුතුදී අත්හරිනවා. භජනයේ කළ යුතුදී භජනය කරන්නේ නැහැ. භජනයේ නොකළ යුතුදී භජනය කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර දුක් කරදර කම් කටලු සියල්ල වැඩි වෙවි යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සපත සන්තෝෂේ සනසිල්ල ඉෂ්ඨකාන්ත මනාප දේවල් තිබුණා නම් ඒ ඔක්කොම නැති වෙලා යනවා. එතකොට පුතජනයාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා මොකද්ද? අසෘතවත් පුතජනය. අසෘතවත් කියන්නේ අහලා නැද්ද? එතකොට මෙයා අසෘතවත් කියන එක තේරුම සාමාන්‍යයෙන් නොවේසු. දේවදත්ත පුතජනද ආර්ය ශ්‍රාවකද? දේවදත්ත පුතජන. එතන යාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බුණාද නැද්ද? අහනවා. එයා මතක තබාගෙනත් නැද්ද? මතක තබාගෙන හිටියා. වික්ෂුන් වහන්සේලා ටිකව මගේ ළඟට එන්නේ කිව්වා නිවන් මඟ පෙන්වන්න. මතකද ඔබට ඒක? එයා මතක තබාගෙන හිටියා ධර්මය. අනුන්ට කිව්වා. නමුත් එයා කවුද? අසෘතවත් පුතා අන්න අසෘත පුතඥය ගැන හිතන්න හොඳ අවස්ථාවක් ඒක. එයා ධර්මයේ දන්නවා. නමුත් ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවට ආවි නැහැ. කල්යාණ මිත්‍රි අඳුනගන්න බැරුව ගියා. දැක්කනේ වෙච්ච දේ. ධර්මයේ දැනගත්තා. නමුත් ශ්‍රද්ධාවට ආවි නැති නිසා කල්යාණ මිත්‍රි අඳුනගන්න බැරුව ගියා. අලුතින් පැවිදිච්ච 500ක් හිටියා. ඒ 500 අලුතින් පැවිදි වෙලා හිටිය ඒගොල්ලොත් අර ධර්මය ඇහුවට අර ශ්‍රද්ධාව ඇති වෙන ඉපැ කල්යාණ මිත්‍රිලා තෝරගන්න අලුතින් පැවිදි වෙලා හිටියා. තාම හරියට ධර්මය අහුවෙච්ච නැති ශ්‍රද්ධාවට පැමිණිච්ච නැති 500ක් හිටියා. කතා කරලා කිව්වා දැන් වැඩක් නැහැ කිව්වා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන්. එයා අහුවෙලා ඉන්නේ කිව්වා ලාභ සත්කාර වලට. දැන් එයා සම්පූර්ණයෙන් ලාභ සත්කාර පැත්තේ කිව්වා එයා යන්නේ. එයාගෙන් වැඩක් නැහැ කිව්වා. අර අලුත පහනෙච්ච 500ට දැන් මේ කියන්නේ. දැන් මේ 500ට මේක ඇත්ත. දැන් කවුවද මේ හඳුන්වලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන මේ කියන්නේ. දේවදත්ත. මම මේ කෙටි ක්‍රම තියෙනවා කිව්වා මේකේ. ධර්ම අවබෝධ කරගන්න හරි කෙටි ක්‍රම තියෙනවා කිව්වා. ලේසි මේ මාර්ගය වඩන්න. ඒ කරුණ පහ මම කිව්වා කිව්වා. මෙයා පිළිගත්තේ නැහැ කිව්වා. මං කිව්වා කිව්වා මේ මහණෙවිචයටික් මන්ට මාර්ග අවබෝධ කරන්න පාංශකූල සිවුරු විතරක් පාවිච්චි කරන්න කියලා. කැමතිුන්නේ කිව්වා. තුන් සිවුර විතරක්ම පාවිච්චි කරන්න කියලා මං ඉල්ලීමක් කළා කිව්වා මහාන වෙච්ච අයට. ඒ කැමතිුනේත් නෑ කිව්වා. පින්ඩ පාතෙන් විතරක් කැපෙන්න කියලා මං මහාන වෙච්ච අයට නියෝග කරන්න කියලා කිව්වා. ඒක කළෙත් නෑ කිව්වා. රුක්ෂ මූලිකව විතරක් වාසය කරන්න කිව්වා. ගස් යට විතරක් නිවන් මඟ ඉක්මන් කරගන්න. ඒක කළෙත් නෑ කිව්වා. එළවලුයි පොතේ විතරක් වළඳන්න කියලා නියම කරන්න කියලා ඉල්ලා හිටියා කිව්වා. ඒක කළෙත් නෑ කිව්වා. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා නිවන් දකින්න හිතන්න එපා. මං ඔබට පෙන්වා දෙන්නම්කො කෙටි මාර්ගය. දැන් මෙයා දන්නවා කියන්නේ ඇසානිත්‍යයි කනානිත්‍යයි කියලා පාඩම් කොල්ලන්නේ තියෙන්නේ. කියන්න දන්නවා. දේවදත්ත පිරිස එක්කගෙන ගියා. දැන් මේ කාගින්ද නම් මේ 500ම වට වෙලා අහන්න බලාපොරොත්තු වෙන්නේ? අන්ධ බාල පුතඥයෙකුගෙන්. අසෘත පුතඥයෙකුගෙන්. ආරි දර්ශනීය දැක්කි නැති ආර්යයන් වහන්සේලා අඳුනගත්තු නැති සත්පුරුෂයන් අඳුනගත්තු නැති ආරි ධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයට අදක්ෂ ආරි ධර්මෙහි නොහික්මෙන සත්පුරුෂ ධර්මෙහි නොහික්මෙන කියන්නේ කවුද යා? බද්දවෛරින් යුක්තයි දේවදත්ත. ඊර්ෂ්‍යාවෙන් යුක්තයි. ලාමක ඉච්ඡාවෙන් යුක්තයි. දැන් යා තමයි පෙනහිටිය අර 500 ගැලුම් කාර්යය වගේ. අහු වුණා. දැන් බලන්න මේ අපේ හිතේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා අයෝනිසෝ මනසිකාරයේ තියෙන. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා වුණත් අසෘත පුතඥේ කහුණොත් අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි කතා කළා බුදුරජාන් වහන්සේ. සාරිපුත්ත මොග්ගල්ලාන ඇයි බලන් ඉන්නේ කියලා ඇහුවා. අන්න 500ක් අරගෙන ගිහලා ඉන්නවා විපතට පත් වෙන්න ඉස්සරලා එකක් ඉන්න කිව්වා. එතකොට බලන්න ඉතින් උන්වහන්සේලා ගිහිල්ලා එක්කගෙන ආවා. මේකෙන් පේනවා අපිට පුතඥයාව හොයන එකත් ලීසි නෑ. එහෙනම් පුතඥයෙක්ව අඳුනාගන්නේ කවුද? පුතඥයෙක් නොවේ. ආර්ය ශ්‍රාවකෙක් තමයි පුතඥයව අඳුනගන්නේ. ආර්ය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයාවත් අඳුනගන්නවා. පුතඥයාවත් අඳුනගන්නවා. පුතඥයාට ආර්ය ශ්‍රාවකයා හොයන්නත් බෑ. පුතඥයා හොයන්නත් බෑ. ඒ නිසා මේ පුතඥයා හොයාගන්න එක ලීසි වැඩක් නෙමෙයි. ඒ මොකද හේතුව? දැන් බලන්න මේ දේවදත්තගේ සිද්ධියෙන් අපිට පේනවනේ මේක කොච්චර බරපතලද කියලා. එතකොට මොකද වෙන්නේ? පුතඥයා අඳුනගන්න තියෙන ක්‍රියාවලින්. මොකද්ද ක්‍රියාව? සේවනයේ කළ යුතු දේ දන්නේ නැහැ. සේවනයේ නොකළ යුතු දෙයක් දන්නේ නැහැ. භජනයේ කළ යුතු දේ දන්නේ නැහැ. භජනයේ නොකළ යුතු දේ දන්නේ නැහැ. මේ නොදන්නා නිසා මේ අසෘත පුතඥයාට මොකද වෙන්නේ? සේවනය නොකළ යුතු දෙය සේවනය කරනවා. සේවනය කළ යුතු දෙය අත්හරිනවා. භජනය කළ යුතු දෙය භජනය කරන්නේ. භජනය නොකළ යුතු දෙය භජනය කරනවා. ඒ නිසා දුක් කරදර කම්කටොළු පීඩාවල ඉවරයක් වෙන්නේ නැහැ. අවසානයක් වෙන්නේ නැහැ. යහපත සනසිල්ල ලැබෙන දේවල් ඔක්කොම ටික ටික යාට අහිමි වෙලා යනවා. සනසිල්ල සැපත ලබා ගන්න තියෙන ඉෂ්ඨකාන්ත මනාප දේවල් අහිමි වෙලා යනවා. අනිෂ්ඨ අකාන්ත අමනාප දේවල් රැස් වෙනවා. බලන මේ පුතජනේ කොච්චර අනතුරුදායකද. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි පුතජනියෝ නොවි. අපි මොකද කරන්න ඕනේ? ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයන් බවට පත් වෙන්න ඕනේ. මෙන්න ශ්‍රුතවත්තාර ශ්‍රාවකය සුතවාකෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ. මහණෙනි ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයා අරියානන්දස්සාවි ආර්යයන් වහන්සේලා හඳුනනෝ. ආර්ය දර්ශනේ තියෙනවා කියන්නේ ඒක. ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මයෙහි හික්මෙනවා. සත්පුරිසානන්දස්සාවි සත්පුරුෂයන් වහන්සේලාව අඳුනනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධම්මස්ස සුවිනීතෝ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි හික්මෙනවා. එතකොට මේ ලක්ෂණේ තියෙනවා ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකයාගේ. ධර්මයේ අහලා ධර්මයේ ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ දෙනකට මෙයාට ඇති වෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුණාම මොකද වෙන්නේ? අන්න කරුණු ටික තේරුම් ගන්න. මොනවා තේරුම් ගන්නා කරුණෝ? සේවිතබ්බේ ධම්මේ පජානාති. සේවනයේ කළ යුතු දෙය මේකයි කියලා දැනගන්නවා. අසේවිතබ්බේ ධම්මේ පජානාති. සේවනයේ නොකළ යුතු දේවල් මේවා කියලා දැනගන්නවා. භජිතබ්බේ ධම්මේ පජානාති. භජනය කළ යුතු දෙය මෙයයි කියලා දැනගන්නවා. අභජිතබ්බේ ධම්මේ පජානාති. භජනය නොකළ යුතු දෙය මෙයයි කියලා දැනගන්නවා. මෙහෙම දැන් මෙයා කාරණා අකාරණා දන්න මිනිස්සයානේ. කවුද ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා? දැන් ඒකට මුළුණේ මොකද්ද යාට? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ලබනවා. කල්‍යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණේ ලැබීම නිසා තමයි මෙයා අඳුනගන්නේ ආර්යයන් වහන්සේලා. දැන් බලන්න මම හොඳ උදාහරණයක් කියන්නම්. රෑ වුණා. බුදුරජාණන් වහන්සේට රෑ වේගන එනකට නවාතැන් ගන්න ඕන වුණා රාත්‍රී කාලේ. නවාතැන් ගන්න ඕන වෙලා උන්වහන්සේ කෙලිම වැඩියා මේ කුඹල් හලකට වළං හදන මුදලාලි කෙනෙකුගේ වළං දාන ශාලාව. ඒක ශාලාව හිස්සලා තියෙනකොට ඕන කෙනෙකුට නවාතැන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහින් මේ කුම්භකාරයාගෙන් ඇහුවා, කුඹල් කරුවාගෙන් ඇහුවා, පින්වත මං අද රැයට මේ අර ශාලාව හිටියට කමක් නැද්ද කිව්වා. ශ්‍රමණයන් වහන්සේ කලින් ආපු තව භික්ෂුවක් ඉන්නවා, එයාගෙන් අහලා බලන්න, එයා කැමති නම් ඉතින් මගේ පස්සෙන් නැත කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට ගොඩ වුණා. ඇතුළේ කෙනෙක් ඉන්නවා. බුදුරජාන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව, මමත් අද රැයට මෙහි නැවතුණාට කමක් නැද්ද? ආ කමක් නැව ඉඳ තින් ඉන්න කිව්වා. බුදුරජාන් වහන්සේ ශාලාව ඇතුළට ගිහිල්ලා පැදුරක් තිබුණා. පැදුර අරගෙන පැදුර එලාගෙන උන්වහන්සේ වාඩි වුණා. වාඩි වෙලා ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. අරයත් පැත්තකින්දලා ඒකෙනත් භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටලා සක්මන් කරා. සක්මන් කරනකොට අරයත් නැගිටලා සක්මන් කරන පැත්තකින් ආයි බුදුරජාණන් වහන්සේ වාඩිනාම බුදුරජාණන් වහන්සේට හිතුණා, මෙයාගේ ඉරියව් බොහොම තැම්පත්, මෙයාගේ මේ පාඩුවේ මෙයා ඉන්න කෙනෙක් කලබල නැහැ, මම මෙයාගෙන් විස්තර පොඩ්ඩක් අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව, ඔබේ නම මොකද්ද? මිත්‍රයා, මට කියන්නේ පුක්කුසාති කියලා කිව්වා. පින්වත් භික්ෂුව, ඔබ කවුරුන් උදෙසා පැවිදි වූ කෙනෙක්ද? මිත්‍රයා, සැවැත්නුවර වැඩ සිටිනවා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. සාකි කුලේ නික්මිලා පැවිදි වෙලා වැඩ සිටිනවා ගෞතම කියලා. අන්නේ උන්වහන්සේ උදෙසා මම මේ පැවිදි වෙච්ච කෙනෙක්, මම හරි කැමතියි උන්වහන්සේගේ ධර්මයට. පින්වත් භික්ෂුව, ඔබ ඒ බුදුරජාණන් වහන්සේව දැකලා තියෙනවද? අනේ නෑ මිත්‍රයා. මං දැකලා නෑ බුදුරජාණන් වහන්සේව. පින්වත් භික්ෂුව, ඔබට ඒ බුදුරජාණන් වහන්සේව දැක්කාම අඳුනගන්න පුළුවන්ද? අනේ මිත්‍රයා, මට ඒක බෑ. එතකොට බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා මේ කෙනා මේ පැවිදි වෙලා සිටින්නේ තමන් වහන්සේ උදෙසා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව, ජීවිතය ගැන මාත් ඔබට කරුණු ටිකක් කියන්නද කියලා ඇහුවා. හොඳයි කිව්වා. මේ කරුවලේ බුදුරජාණන් වහන්සේ එක පැදුරක වාඩි වෙලා මෙයා එක පැදුරක දැන් ඔන්න කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දෙනවා. මේකේ මම කියලා ගන්න දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මගේ කියලා ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මගේ ආත්මය කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක් කියලා උන්වහන්සේ විස්තර කරගෙන කරගෙන කරගෙන යනකොට මේ පුක්කුසාතිට අවබෝධ වුණා. අනාගාමි මට්ටමට අවබෝධ වුණා. බලන්න එතකොට අනාගාමි ඵලයටපත් වුණා. ධර්මයේ අවබෝධ වෙච්ච ගමන් එවලෙම බිම දිගෑවිලා වැඳ වැටුණා. අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මගෙන් වරදක් වුණා. මම දැනගෙන නොවේ මිත්‍රයා කිව්වේ. මේ වැඩි මාගේ ශාස්ත්‍රූන් වහන්සේය. කරුවලේම අඳුනගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේව අඳුනාගත්තු ගමන් ඒ ඇති වෙන ගෞරවය වළක්වන්න බෑ. දැක්කද ඒ ගෞරවය? ඒක ස්වාභාවික එකක්. ශාස්ත්‍රුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය කියලා ඇති වෙන ගෞරවය වළක්වන්න බෑ. එදුණ අපිට පේනවා ධර්මයේ අවබෝධ කර ගැනීමෙන් කල්යාණ මිත්‍රයාව අඳුනා ගන්නවා. අන්න දැක්කනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච ගමන් අරියානන් දස්සාවි ආර්යයන් වහන්සේ අඳුනගත්තා. ආර්යයන් වහන්සේලා අඳුන ගන්නවා. සත්පුරුෂයන් වහන්සේලා අඳුන ගන්නවා. මොකද හේතුව න්යාට ඒක. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්ම හික්මෙනවා අඳුනගත්තා. එදුණ අපිට පේනවා දැන් එයා ඒ ධර්මයත් අහලා බුදුරජාණන් වහන්සේ කිරේ ගෞරවය ඇති වුණේ නැත්නම් ඒකේ තේරුම මොකද්ද? ධර්මය අවබෝධ වුණේ නැත කියන කරුණයි. අන්න හොඳට තේරුම් ගන්න පුළුවන් මේවා. ඒ කල්යාණ මිත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන බාහිර අංග දෙක පිළිහිට වෙන හැටි හොඳට තේරෙනවා මේ ධර්මයේ අල්ලන එක්කිනාට. ධර්මයේ අහුවෙච්ච නැති එක්කිනාට පේන්නේ. අයි ඉර පායලා නැති එක්කිනාට කරුවලේම නැගින්නේ කොහොමද පේන්නේ යාට? යාට පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වා දෙනවා ඒ සුරතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් හඳුනනවා. සත්පුරුෂයන් හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේහි සත්පුරුෂ ධර්මයේහි හික්මෙනවා. දැන් මෙයා දන්නවා. මොකද දන්නේ මෙයා? සේවනයේ කළ යුතු දේ මේකයි කියලා දන්නවා. සේවනයේ නොකළ යුතු දේ මේකයි කියලා දන්නවා. භජනයේ කළ යුතු දේ මේකයි කියලා දන්නවා. භජනයේ නොකළ යුතු දේ මේකයි කියලා දන්නවා. ඒ දන්න නිසා යා මොකද කරන්නේ? සේවනයේ කළ යුතු දේ විතරක් සේවනය කරනවා. සේවනයේ නොකළ යුතු දේ අත්හරිනවා. භජනයේ කළ යුතු දේ විතරක් භජනය කරනවා. භජනයේ නොකළ යුතු දේ අත්හරිනවා. එතකොට මොකද වෙන්නේ? සේවනයේ නොකළ යුතු දේවල් සේවනය නොකරන නිසා, භජනයේ නොකළ යුතු දේවල් භජනයේ නොකරන නිසා දුක් කරදර කම් කටුළු පීඩා ඔක්කොම ටික ටික අඩු වෙලා යනවා. සේවනයේ කළ යුතු දේ සේවනය කරන නිසා, භජනයේ කළ යුතු දේ භජනය කරන නිසා සැපේ සැනසෙල්ල ළඟා කර ගන්නා වූ කරුණු වැඩි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ධර්ම සමාදන් වීම හතරක් තියෙනවා. ධම්ම සමාදාන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මෙන්න මේ හතර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරගෙන මේ දේශනා කරන්නේ. එක, වර්තමානයේ දුකසී වාසය කරනවා. මරණින් මත්තේ දුක් විපාක විඳවනවා. පළවෙනි ධර්ම සමාදානය. දෙවනි ධර්ම සමාදානය, වර්තමානයේ සැපසේ වාසය කරනවා. නමුත් මරණින් මත්තේ දුක් විපාක විඳවන්නට වෙනවා. තුන, වර්තමානයේ දුකසේ වාසය කරනවා. වර්තමානයේ මේ ජීවිතයේ මරණින් මතු සැප විපාක විඳින්නට ලැබෙනවා. හතරවැනි එක, මේ ජීවිතයේදී සැපසේ වාසය කරනවා. මරණින් මතුත් සැප විපාක විඳිනවා. ඕක තමයි මේ සමස්ත ලෝකෙම මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය හතරට බෙදෙනවා. මොකද්ද පළවෙනි එක? වර්තමානයේ දුකසේ වාසය කරනවා, මරණින් මතු දුක් විපාක විඳිනවා. ඊළඟ එක, වර්තමානයේ සැපසේ වාසය කරනවා, මරණින් මතු දුක් විපාක විඳිනවා. ඊළඟ එක, වර්තමානයේ දුකසේ වාසය කරනවා, මරණින් මතු සැප විපාක විඳිනවා. වර්තමානයේ සැපසේ වාසය කරනවා, මරණින් මතු සැප විපාක විඳිනවා. මේ හතරට මේ ලෝකේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කීකදන් විස්තර කරනවා. මහණෙනි, මොකද්ද මේ වර්තමාන ජීවිතයේදී දුකසේ වාසය කරමින් මරණින් මතු දුක් විපාක විඳින්නේ මොකද? තං අවිද්වා අවිජ්ජාගතු යථා භූතං අප්පජානාති. මේ පුද්ගලයා අවිද්‍යාසහගත පුද්ගලයෙක් කියනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන මොකවත් අවබෝධ වෙච්ච නැති කෙනෙක්. මේ නිසා මෙයා ජීවිතයේ යථාර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේවා මම පුරුදු කළොත් මට මේ ජීවිතයේ දුකසේ වාසය කරන්න වෙනවා. මම මෙයා සේවනය කළොත් මට මරණින් මත්තේ ආයමත් ලැබෙන්නේ දුක විතරයි කියලා එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා මොකද වෙන්නේ? අවිද්‍යා සහගත පුද්ගලයා වර්තමානයේ දුක ලැබෙන, මරණින් මතු දුක් විපාක ලබා දෙන දේවල් සේවනය කරනවා දුරු කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සේවනය කරන නිසා දුක ලැබෙන දේ දුරු නොකරන නිසා දුක් කරදර පීඩා කම්කටොළු විපත්ති යත්නම් ඒ සියල්ලම යාගේ ගොඩට වැටෙනවා. යහපත සැපත ලබා දෙන යමක් ඇද්දී සියල්ල යාට අහිමි වෙනවා. ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දාල මහණෙනි එහෙම තමයි කියනවා. එවං හේතම් බික්කවේ හෝති යථාතං අවිද්දසුනෝ. එහෙම තමයි කියනවා ජීවිතාබෝධී නැති එක්කිනාට. එච්චර තමයි කියනවා ජීවිතාබෝධී නැති එක්කිනාට. ඊළඟට දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද වර්තමානයේ සැපසේ වාසය කරනවා, හැබැයි මරණින් මත්තේ දුක් විපාක විඳවන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේක දන්නේ නැහැ කියනවා. මේ සැපසේ වාසය කරනවා, හැබැයි මේ ජීවිතේ මරණින් මත්තේ දුකසේ දුක් විඳවෙන්න තියෙන දුක් විපාක විඳවන්න තියෙනවා. එයා දන්නේ නැහැ මේක. අවිද්‍යා සහගත පුද්ගලයා දන්නේ නැහැ මේක. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයා දන්නේ නැති නිසා ඒක සේවනය කරනවා, පුරුදු කරනවා. ඒක සේවනය කරන නිසා, පුරුදු කරන නිසා මොකද වෙන්නේ? දුක් කරදර කම්කටොළු පීඩාවන් එකිනෙක ගොඩ ගැහෙනවා. සනසිල්ල සපත ලබන්න පුළුවන් දේවල් එකිනෙක තමන්ගෙන් නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව එකක් තියෙනවා. වර්තමානයේ දුකයි, හැබැයි ජීවිතේ වර්තමානයේ වාසය කරන්න තියෙන්නේ දුකසේ තමයි. හැබැයි මරණින් මත්තේ සැප විපාක ලැබෙනවා. නමුත් මේක දන්නේ නැහැ අර අවිද්‍යා සහගත පුද්ගලයා. අර පුතජන කෙනා, ආරි සත්‍ය නොදකපු කෙනා මේක දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? වර්තමානයේ ටිකක් දුක් විඳිනවා හරි හිටියොත් මරණින් මත්තේ සැප කරා යන්න තිබෙන දේ දන්නේ නැති නිසා එයා ඒක සේවනය කරන්නේ නැහැ. එයා ඒක සේවනය නොකරන නිසා එයා ඒක අත්හරිනවා. එතකොට මොකද වෙන්නේ? දුක් කරදර කම්කටොළු තියෙනවා වැඩි වෙනවා. තියෙන සැප සැනසීම යහපත තියෙනවා නම් ඒ ටික නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට සැපසේ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. සැපසේ වාසය කරගෙන මරණින් මතු සැප විපාක විඳින්න පුළුවන්. හැබැයි අවිද්‍යාව සහගත මිනිස්සයා අසෘත පුතජනය මෙයා දන්නේ මේක. වර්තමානයේ මේ ජීවිතේ සැපසේ වාසය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. දන්නේ නැහැ. මරණින් මතු සැප විපාක ලබන්න පුළුවන් ඒක දන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයා දන්නේ නැත්නම් සේවනය කරන්නේ නැහැ. සේවනය නොකරනකට එයා ඒක අත්හරිනවා. එතකොට මොකද වෙන්නේ? දුක් කරදර කම්කටොළු යාට වැඩි වෙනවා. සැප සතුට සැනසීම ලබන්න තියෙන දේවල් ඔක්කොම යාට අහිමි වෙලා යනවා. දැන් බලන්න ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා ලබා ගන්න වෙනස. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මෙලව ජීවිතයේ දුක විඳින්මින් සිටින පරලව දුක් විපාක විඳින ධර්ම සමාදානයක් තියෙනවා. හැබැයි මේක දන්නවා. කවුද දන්නේ? විද්වා විඥාගතෝ යථා භූතං පජානාති, ආරි සත්‍යයට පැමිණිච්ච කෙනා මේක දන්නවා. මෙලව ජීවිතේ මේවා මේවා තියෙන්නේ දුක පිණිසයි. මේවා කරගෙන ගියොත් පරලවත් දුක කියලා අර ආරි සත්‍ය තේරුම් ගත්ත ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. එයා දන්නා නිසා මොකද කරන්නේ? එයා ඒක සේවනය කරන්නේ නැහැ. එයා දුරු කරනවා. පළවෙනි ධර්ම සමාදානයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුරු කරනවා. දුරු කිරීම නිසා, සේවනය නොකිරීම නිසා මොකද වෙන්නේ? දුක් කරදර කම්කටොළු පීඩා යමක් ඇත්නම් ඒවා ටික ටික අඩි වෙලා ගිහිල්ලා සැපේ සනසිල්ල ආරක්ෂාව රැකවරණේ ලැබෙනදී තමන් හිමි කරගන්නවා. ඊළඟට දෙවනි ධර්ම සමාදානයේ මේ ජීවිතේ සැපසේ වාසය කරනවා. මරණින් මත්තේ දුක් විපාක විඳෝ විඳෝ ඉන්න තියෙනවා. මේක දන්නවා. කවුද මේක දන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විද්දසුනෝ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ විද්වා විඥාගතෝ. විඥාගතෝ කියන්නේ අවබෝධයට පැමිණිච්ච. අවබෝධයට පැමිණිච්ච ශ්‍රාවකයා මේක දන්නවා. ඒ නිසා මොකද කරන්නේ? මේ ජීවිතේ සැප තිබුණාට ඒකේ මරණින් මත්තේ දුක් විපාක විඳවන්න තියෙන නිසා එයා ඒක සේවනය කරන්නේ නැහැ. එයා ඒක අත්හරිනවා. සේවනය නොකරන නිසා ඒක දුක් කරදර කම්කටොළු යමක් ඇත්තන් ඒ සියල්ල නැති වෙලා යනවා. සැප සතුට සොම්නස හිමි කර ගන්නවා. ඒකට හේතුව මොකද? එවන් හේතන් බික්කවේ හෝති යථාතං අවිද්දසුන. එහෙම තමයි කියනවා. යථාතං විද්දසුනෝ, ජීවිත අවබෝධය ලබාගත් එක්කෙනා එහෙම තමයි කියනවා. විද්දසුනෝ කියන්නේ ඒක. ඒ වගේම තුන්වෙනි ධර්ම සමාදානය මොකද්ද? මෙලෝ ජීවිතයේ දුකසේ වාසය කරනවා, හැබැයි පරලෝ ජීවිතේ සැප විපාක ලැබෙනවා. මේක දන්නවා කියනවා විද්‍යාවට පත්වෙච්ච එක්කෙනා, ආරි සත්‍ය අවබෝධයට පැමිණිච්ච එක්කෙනා මේ කාරණේ දන්නවා. දන්නා නිසා එයා මොකද කරන්නේ? ඒක සේවනය කරනවා. අත්හරින්නේ. සේවනය කරන මේ ජීවිතේ දුක තිබුණත් එයා මිදගෙන ඉන්නවා. පරලෝ ජීවිතය සැප ලබා ගන්නවා. ඒකට හේතුව තමයි එයා ජීවිත අවබෝධින් යුක්තයි. හතරවෙනි ධර්ම සමාදානයේ තමයි මෙලෝ ජීවිතයේදී සැපසේ වාසය කරනවා, පරලෝ ජීවිතයේ සැප විපාක විඳිනවා. මේකත් දන්නවා. කවුද දන්නේ මේක? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ ආකාරයෙන්ම දන්නවා. අවබෝධයට පැමිණිච්ච එක්කෙනා විඥාගත. දන්න නිසා මොකද කරන්නේ? යා ඒක සේවනය කරනවා. අත්හරින්නේ නැහැ. අත් නොහරින නිසා, සේවනය කරන නිසා එයාට මොකද වෙන්නේ? දුක් කරදර තිබුණා නම් ඒ සියල්ල නැති වෙලා ගිහිල්ලා සැප සතුට සැනසෙල්ල උදා කර ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක තෝරලා දෙනවා. දැන් ඔන්න දැන් අපි මේකෙන් ඉගෙන ගත්ත, දැන් මෙතෙක් ඉගෙන ගත්ත ටිකෙන් ධර්ම සමාදාන හතරක් තියෙනවා. මොනවද මේ ජීවිතයේ දුක් විඳ විඳ ඉන්නවා හැබැයි පරලෝ ජීවිතයේ දුක් විපාක විඳිනවා දෙවෙනි එක මේ ජීවිතයේ සැප විඳිනවා පරලෝ ජීවිතයේ දුක් විපාක විඳිනවා තුන්වෙනි එක මේ ජීවිතයේ දුක් විඳිනවා පරලෝ ජීවිතයේ සැප විපාක විඳිනවා හතරවෙනි එක මේ ජීවිතයේ සැප විඳිනවා පරලෝ ජීවිතයේදී සැප විපාක විඳිනවා දැන් මේ හතරම දන්නේ නැහැ කවුද ආශෘත පුතඥයා ඒ නිසා මොකද කරන්නේ යා මේ ජීවිතයේ දුක් ලැබෙන පරලෝ දුක් ලැබෙන යමක් ඇද්ද ඒක කරනවා මේ ජීවිතයේ සැප විඳිනවා පරලෝ දුක විඳින දේ ඒකත් කරනවා මේ ජීවිතයේ දුක සිහිටියෙත් පරලෝ සැප ලැබෙනවා ඒක කරන්නේ මේ ජීවිතයේ සැප විඳුත් පරලෝ සැප විඳින ක්‍රම තියෙනවා ඒක කරන්නේත් නෑ අයියේ දන්නේ නෑ නමුත් ඔය හතර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා දන්නා නිසා ඔහු ඒක මේ ජීවිතයේදී දුක් ලැබෙන පරලෝ දුක් ලැබෙනදී කරන්නේ මේ ජීවිතේ සැප විඳගෙන ඉඳලා පරලෝ දුක් විඳිනදී කරන්නේ මේ ජීවිතේ දුක් විඳගෙන හිටියත් පරලෝ සැප ලැබෙනවා නම් ඒක යා කරනවා මේ ජීවිතේ සැප විඳින්මින් පරලෝ සැප ලැබෙනදී කරනවා දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙතන මෙන්න මේකයි කියන මේ ජීවිතේ දුකසේ වාසය කරමින් පරලෝ දුක් විපාක විඳින්නේ කෙනෙක් ඉන්නවා මේ සතුන් මරනවා ප්‍රාණඝාත කරනවා මනුෂ්‍ය ඝාතන කරනවා කරන්නේ දුකසේ දැන් අපි දන්නවා සමහර අවස්ථාවවලදී ඔය LTT එකේ ඝාතන වලට කාන්තාවන්ගේ බෝම්බ බැඳලා පිටත් කරනවා එතකොට මේ සතුටින් හිනා වෙවිද යන්නේ නෑ මේ අඬුව කඳුලින් යන්නේ දුකසේ යන්නේ ගිහිල්ලා ප්‍රාණඝාත කරනවා මනුෂ්‍යයන් මරනවා මොකද ඒගොල්ලෝ ගෙවල් වලටලා දැන් ඒ සනසිල්ලි සපසේ වාසය කරන දොය තියෙන දැන් කාලා බිලා නෑ ඒ කැලෑ වලට ගිහිල්ලා මදුරු තලතල දුකසේ ඉන්නේ ඒ දුකසේ ගිහින් තමයි මේ මරන්නේ සත්තු මරන්නේ ගිහිල්ලා එතකොට යා ඒ ක්‍රියාව කරද්දිත් දුකසේ වාසය කරනවා සමහරු හොරකම් කරනවා හොරකම් කළා මොකද කරන්නේ හොරකම මුල් කරගෙන ඒ හොරකම හේතුවෙන් එයාට දුකසේ සමහරු සතුන් මරලා මිනිහ මරලා ඔන්න දුකසේ හැංගිලා ගිලා මිනිහ මරනවා මෙයා අහුවෙනවා අවල ඊට පස්සේ යා හිරේ විලංගු විදානවා දඬුවම් දෙනවා එතකොට යා ඒ ප්‍රාණඝාතයේ මුල් කරගෙන දුකසේ වාසය කරන්නේ නැද්ද දුකසේ වාසය කරනවා ඔන්න හොරකම් කරනවා හැංගියන් ගිලා අමාරුවෙන් බයෙන් බයෙන් ඔන්න හොරකම් කරනවා ඔන්න හොරකම් කළාට පස්සේ ඔන්න මෙයාට මේ අහු වෙනවා මේක. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා ගහනවා, තලනවා, දඬුවම් දෙනවා. එතකොට මොකද නේ අයියා? හොරකම් දුකසේ ගින් හොරකම් කළා. ඒ හොරකම හේතුවෙන් මෙයා දුක් දුම්නස් විඳිනවා. සමහර ඉන්නව අනාචාරය හැසිරෙනවා. ඔව් බයි බයි හොරෙන් ගින් හැංගි හැංගි ගින් ඔන්න අනාචාරය හැසිරෙනවා. ඔන්න අහු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අහුණාට පස්සේ ඒක මුල් කරගෙන යා ඔව් නොයේ දුක් දුම්නස් වලට භාජනය වෙනවා දුක් විඳිනවා ඒ තමයි මෙලව දුකසේ ජීවත් වීම මේ ගොඩටත් අයිති විශාල පිරිසක් ලෝකේ ඉන්නවා තව සමහර ඉන්නවා බොරු කියනවා දුකසේ ගිහිල්ලා බොරු කියනවා බොරු කියලා ඔන්න බොරුවෙන් ප්‍රශ්න හට ගන්නවා ඊට පස්සේ ආයෙත් ආයෙකට මැදි වෙලා දුක් විඳිනවා සමහර දුකසේ ගිහිල්ලා කේලාම් කියනවා ඊට පස්සේ කේලම ඇවිලිලා ගිහිල්ලා ඒ නිසා මහා දුක් කරදර කම්පටළු වලට භාජනය වෙනවා සමහරු පරුස වචන කියනවා කියලා නැති ප්‍රශ්නකට අරගෙන ගුටි කාලා අතපය කඩාගෙන දුක් විඳිනවා එතකොට මේ දුකසේ ජීවත් වීම කියන එක වර්තමානෙත් නැද්ද මේ දුකසේ ජීවත් වෙනවා කියන එක තියෙනවා ඊළඟට අනුන්ගේ දේවල් දැකලා හූල්ලනවා හූල්ල හූල්ල දුකසේ වාසය කරනවා ඊට පස්සේ මොකද කරන්නේ අනුන්ගේ දේවල් උහුලන්නේ නැහැ ඊරිසියාව ඇතිනවා අනේ මේවා මට ගන්න නැත්නම් මෙහෙම කියලා ඒවා විනාශ කරන්න කල්පනා කරනවා දුකසේ වාසය කරනවා වාසය කළා ඒ මුල් කරගෙන ඇති වෙන ප්‍රශ්න වලින් ගියා දුක් විඳිනවා ඊළඟට සමහර විට කෙනෙකුට ඇති වෙන ද්වේෂය තරහ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ තරහ ඇතිලා බොහොම දුකසේ වාසය කරනවා තරහෙන් වාසය කළා ඒ තරහ මුල් කරගෙන යා කයින් අකුසල් කරනවා වචනෙන් අකුසල් කරනවා සිතෙන් අකුසල් කරනවා තරහෙන් හටගත්තු අකුසල් වලින් තව තවත් එයා දුක් විඳිනවා මිත්‍යා දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටිය වාසය කරන දුකසේ වාසය කළා මිත්‍යා දෘෂ්ටි නිසා දුක් විඳිනවා. දැන් අපි ගත්තොත් දැන් වර්තමාන ලෝකේ ওই සමහර ආගම් තියෙනවා. ඒ ආගම් වල අදහස ඒ ආගමියා විතරයි ඉන්න ඕනේ. අනිත් අය මැරෙන්න ඕනේ. දැන් ඉබ්බෝම්බ පුපුරවන්නේ ඔය විනාශ කරන්නේ. කලින් අප්ගනිස්තාන තිබුණා. ඊට පස්සේ ගැහුවා දැන් ඔන්න බංග්ලාදේශ වලටත් ඇවිල්ලා ඒක. මේ බලන දුකසේ මිත්‍යා දෘෂ්ටිය නිසා දුක් රැස් කරනවා. එතන මෙලව ජීවිතයේ දුකසේ වාසය කරලා කායස්ස වේදා පරම් මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිර්යන් උප්පජ්ජති. කාය බිඳී මරණින් පසු ඔව් අපාය දුර්ගතියයි කියන නිරේ තමයි ගිහිල්ලා උපදින්නේ. ආන්ගේ ධර්ම සමාදානයේට මොකද්ද කියන්නේ? මෙලවත් දුකසේ වාසය කරන පරලොව දුකසේ වාසය කරන පරලොව දුක් විපාක විදින ධර්ම සමාදාන පුතඥයා දන්නේ ඒක. පුතඥයා ඒක සේවනය කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා. එයා ඒක අත්හරිනවා. තව කොටසක් ඉන්නවා බොහොම සැපසේ ප්‍රාණඝාත කරනවා. සතුන් මරන බොහොම සැපසේ සැපසේ මරනවා. දැන් සමහර අම්මලා ඉන්නවා දරුව ලැබෙන්න එනකට මාසෙ දෙක වෙනකට ඔන්න ගිහිල්ලා මරනවා. එතකොට කියනවා මට 10,000 දෙන්න මම මරලා දාන්නම් කියනවා. මරනවා ඉතින්. එතකොට යා ඒක කරන්නේ සතුටින් කරන්නේ. සතුටින් කළා ඉවරලා ඒකෙන් සල්ලිත් උපයනවා. උපයලා සැපසේ වාසය කරනවා. කරන්නේ නැද්ද එහෙම? ආ කරනවා. සමහරුන්ට කියනවා මෙහෙම අරයා මරන්න ඕනේ මං ඔබට ලක්ෂයක් දෙනවා. සැපසේ ගිහිල්ලා මරනවා. මරලා ලක්ෂයක් ගන්නවා. අරගෙන සැපසේ ඉන්නවා. ආන්න සතුන් මරලා ප්‍රාණඝාත මිනිස්සු ඝාතන කළා සැපසේ ඉන්නවා. දැන් ඔය ගිහින්නේ ඔය ඉන්නේ LTT කාර දැන් ගිහලා ඔය සැපසේ වාසය රැස්සීන් තියෙනවා. දැන් මං ඊයේ පත්තරේ දැක්ක ජපානේ ගිහලා හෝටලයක බීම අරක්කු මිල විතර ලස්ස පහක බීලා. ලක්ෂ පහයි මත්පැන් බිල. ඔය මිනි මරමර සැපසේ වාසය කරන්නේ. මෙලව ජීවිතේ සැපසේ වාසය කරනවා. සමහරු ඉන්න හොරකම් කරනවා. හොරකම් කළා ඔන්න ඉඩම් ගන්නවා. ඊට ගමන් ඔන්න අපිට පාත්තල දකින්න වෙන්නේ ඔන්න පිටරට යවනවා කියලා මිනිස්සුන් ඔන්න සල්ලි ගන්නවා ලක්ෂ ගණන්. ජපානයට යවන්නම් ඉතාලිය යවන්නම් ලක්ෂ ගණන් ගන්නවා. අරගෙන ඉඩම් ගන්නවා. හෝටල් වල ගිල කකා බිබි ඉන්න මේ හොරකම් කරනවා. හොරකම් කර කර සැපසේ වාසය කරනවා. හොරකම් කර කර සැපසේ වාසය කරනවා. එතකොට මෙලෝ ජීවිතය ඒකෙන් තමයි සැප විඳින්නේ. කොමිස් ගන්නවා. කොමිස් අරගෙන මොකද කරන්නේ? තට්ටු ගණන් විශාල බිල්ඩින් ගහනවා. ලකු යාන වාහන ගන්නවා. විශාල හෝටල් වල ගිහිල්ලා කකා බිබි ඉන්නවා. විදේශ සංචාර වල යනවා. මේ ඔක්කොම හොරකම් කරන සල්ලි. එතකොට කොමිස් ගහිල් වලින් උපේන සල්ලි. එහෙම නැද්ද ලෝකේ? ආ බලන්න එහෙනම් අදත් ඒක තියෙනවා. ඊළඟට සමහරු අනාචාරයේ හැසිරෙනවා. සල්ලි හම්බ කරන හොඳට. අනාචාරයේ හැසිරුණාට පස්සේ උසස්සියෙන් හම්බ වෙනවා. කරන්නේ නැද්ද වර්තමානයේ? කරනවා. ඊළඟට සම්මාන හම්බ වෙනවා. ඔව්. බොහොම ලොකු සභාවල් වලට කැඳවන යාව. ප්‍රධාන අත් විදාරනවා. ඔව්. මහා සංවිධාන වල සභාපති වෙනවා. අනාචාරය හැසිරিলা. ඊට පස්සේ එයා සැපසේ වාසය කරනවා ඒකෙන්. යාළුවෝ එයා අනාචාරය හැසිරෙන්නේ නැහැ. එයාව ලෝකෙ එක්කගෙන යනවා සමහර වෙලට. ගිහිල්ලා හොඳ හෝටල් වල යා කකා බිබී ඉන්නවා දැන්. දැන් මොකද යා කරන්නේ මේ? අනාචාරයේ හැසිරීමෙන් සැපසේ වාසය කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දැකපු විදිය. ඒක දෙවෙනි ධර්ම සමාදානයි. දැන් බලන්න ලෝකේ වැඩි ඔය දෙක තමයි. ලෝකේ වැඩි නෙමෙයි මුළු ලෝකෙම තියෙන ඔය පළවෙනි එකයි දෙවෙනි එකයි තමයි. අනාචාරයේ හැසිරීමෙන් සැපසේ වාසය කරනවා. ඊළඟට බොරු කියනවා. බොරු කිව්වම ඉන්නෝ තෑගි දෙනවා. බොරු කිව්වහම සැපසේ වාසය කරන බොරු කියලා. බොරු කියලා මෙහෙමයි මෙහෙම නෑ කියන හොර සාක්ෂි දෙනවා. කියනවා දැන් මෙහෙමයි මේකට හොර සාක්ෂි දෙන්න. දුන්නාට පස්සේ මං ඔබට ලක්ෂ 5ක් දෙනවා. ගිහිල්ලා හොර සාක්ෂි දෙනවා. දිල එක පරද්දනවා. පරද්දලා ලක්ෂ 5 ගන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. අදත් ඒ ලෝකේ ඒ විදියයි. බලන්න බුදුරජාන් වහන්සේගේ අවබෝධය. බොරුවෙන් ජීවත් වෙනවා ඊට පස්සේ. බොරුවෙන් ජීවත් වෙනවා සැපසේ වාසය කරනවා. බොරුවෙන් ඊළඟට කේලාම් කියනවා. මෙතනින් කියන දේ අහගෙන ගිහලා එතනට කියනවා. කිව්වම එතන සලකනවා හොඳට. කණ්ඩ බොන්න දීලා සලකලා කියනවා ආයේ කියාපන් විස්තරේ. ඇවිල්ලා ආයේ දෙන්නම් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එතනින් අහකට ගිහිල්ලා අතෙන්ට කියනවා කියලා එතනින් කීයක් හරි ගන්නවා. එහෙම නැද්ද? ආ එහෙම සලකනවා මේ ලෝකේ එහෙම. තවහයට කියනවා මෙහෙම අරයට ගිහිල්ලා පරුස වචනින් බැනල වරෙන් මං උඹට දෙන්නම් ගාන. කරන්නේ නැද්ද ඒක? කරනවා. දැන් මේ පාතාලේ කියන එක එහෙමමනේ තියෙන්නේ. එතකොට අන්න බලන්න වාසය කරනවා. වාසය කළා ඉතින් සැප විඳින්න ඒක දුකයි සැපයි දෙකම තියෙනවා. එහෙම කරනවා මිනිස්සු. ඊළඟ හිස් වචන. හිස් වචන. ඔන්න මිනිස්සු ගොඩාක් ක්‍රෑෂ් කළා කියනවා අද මං හිනස්සනවා. එතන මොකද කරන්නේ? යාගේ හිනස්සලා බලලා හිනාවෙන්නේ මිනිස්සු කොහොම යනවා? නිකන් හිනස්සන්නේ සල්ලි වලට. එතකොට ටිකට් අරගෙන යන්නේ. ගියාම ආරය මොකද කරන්නේ? බීලු කතා කිය කියා හිනස්සනන සම්පප්පලාපෙන් සපසේ වාසය කරනවා. සම්පප්පලාපෝලින් සපසේ වාසය කරනවා. හොල්මන් කතා කියනවා, විහිළු කතා කියනවා. තාර මිනිස්සු මොකද කරන්නේ? සන්තෝෂි වැඩි වෙලා ඒ මිනිස්සුන්ට මිනිස්සු සල්ලි දෙනවා ආරයට. තෑගි බෝගු දෙනවා හිනස්සුවා කියලා. ආන ලෝකේ තියෙන දේවල් සපසේ වාසය කරනවා. ඊළඟට අනුන්ගේ දේවල් දිහා බලලා ඒවාට ආසා කර කර සැපසේ වාසය කරනවා. ඊළඟට දේශය නිසා සැපසේ වාසය කරනවා. කොහොමද දේශයෙන් සැපසේ වාසය කරන්නේ? දේශය මුල් කරගෙන යා මොකද කරන්නේ? ආ පලි ගන්නවා. දේශසහගතව ඉඳලා අහුවෙන්නේ නැති වෙන්න පලි ගන්නවා. නිඳා කරනවා, කැලෑපත්‍ර ගහනවා. ඊට පස්සේ මොකද කරන්නේ දේශයෙන්? එහෙම කළා අරයා පෙළලා සන්තෝෂ වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් සතුට වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා සතුට වෙන කොච්චර ඉන්නවද මේ ලෝකේ? මිත්‍යා දෘෂ්ටි නිසා සපසේ වාසය කරන අය, මිත්‍යා දෘෂ්ටිය නිසා මම දැන් දෙයියන්ට කිව්වා දෙවියෝ ඉතින් දෙයියන්ගේ කැමැත්ත කළා කියලා සතුටින් ඉන්නවා. කොච්චර ඉන්නවද? එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒගොල්ලෝ මේ ජීවිතේ සපසේ වාසය කරනවා. සෝ කායස්ස බේදා පරම් මරණ නමුත්‍ති තනත්තා කයිබිදී මරණින් මතු අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති. අපාය දුර්ගතිය විනිපාත නම් වූ නිරේ තමයිගින් උපදින්නේ. මේ ලෝකයේ සිටින්නේ ඔය කුටස් දෙක. ඇයි ලෝකයේ ඉන්නේ අසෘත පුතජ්ජන පිරිසිද සෘතවත් ආර්ය ශ්‍රාවකයෝද? ආසෘත පුතජ්ජන වෙනින් ඔය දෙක තමයි ලෝකේ තියෙන්නේ. කොටසක් දුකසේ වාසය කරගෙන දුක් විඳ විඳලා මැරිලා දුගති යනවා. අනිත් කොටස මොකද කරන්නේ? සැප විඳින්න කියලා අර පංච දුෂ්චරිතේ දස අකුසල කර්මයන් එදී ඉඳලා මරණින් මත්තේ දුගති යනවා. ඔච්චරයි ලෝකෙ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව ධර්ම සමාදානයක් තියෙනවා. හැබැයි මේ ජීවිතේ වාසය කරන්න තියෙන්නේ දුකසේ. පරලෝ මරණින් මතු සපසේ වාසය කරනවා. ඒ තමයි මෙයා සතුන් මරන්නේ. සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. එයාට සතුන් මරන්න හවුල් වුණ සපසේ ඉන්න පුළුවන්. හැබැයි යා ඒකට හවුල් වෙන්නේ නැහැ. හවුල් නොවීම නිසා දුකසේ වාසය කරන්න වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? යා දුකසේ වාසය කරනවා. හැබැයි යා සතුන් මරන්න හවුල් වෙන්නේ නැහැ. අන්න ධර්මය අල්ලන එක්කිනා එහෙම එක්කිනා. ඔන්න හොරකම් තියෙනවා. ලේසියෙන් හොරකම් කරන්න පුළුවන් යාට. කාත් කවුරු දන්නේත් නෑ. ඒක අස්සනින් යාට ගන්න පුළුවන් ලක්ෂ ගන්න හොරකම් කළා. නමුත් යා ඒක කරන්නේ කාටවත් අහුවෙන්නේ නැති විදිහට හොරකම් කරන්න පුළුවන්. කාටවත් හොයන්න බැරි වෙන්න සොරකම් කරන්න පුළුවන්. සොරකම් කළා සැප විඳින්න පුළුවන්. යා ඒක කරන්නේ. යා ඒක නොකොට මොකද කරන්නේ? යා දුකසී වාසය කරනවා. අන්න මේ මිනිස්සයා දුර්ලභ කෙනෙක් නෙමෙයිද? දුර්ලභ ගණේ මිනිසෙක්. එහෙම ලේසි කෙනෙකුට කරන්න බෑ ඒක. නමුත් ඒක කරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්. අනාචාරය ඇසිරෙන්නේ නෑ යා. ඒ නිසා යා දුක් කරදර තියෙන හරියට උසස් වීම දෙන්නේ නෑ. එයා නිවාඩු දෙන්නේ නෑ. ඔව් ගමම් බිමම් විශේෂ පහසුකම් මොකුත් දෙන්නේ නෑ. එයාට සුදුසුකම් වලට අනුව උසස් වීම කිසිවක් දෙන්නේ නෑ. තැනක් ලැබෙන්නේ නෑ. හැමතිස්සෙම කැපිලිකේට් ලිවල තමයි යාර තියෙන්නේ. මොකද හේතුව? අනාචාරේ නොහැසිරීම. නමුත් යා මොකද කරන්නේ? ඒක දුකසී බාර ගන්නවා. එයාට දුකක් තියෙන්නේ. නමුත් යා ඒ දුක විඳ ගන්නවා. එයා ඒ දුක් විඳගෙන ඉන්නවා. නැත්තම් යාට ලේසියෙන් පුළුවන් රට සමාරේන තියෙනවා. නිකම්මත කෑම්බෙන් ඉදුම් හිටුම් හෝටල් ගාස්තු ඔක්කොම දෙනවා. නමුත් යා ඒකට යන්නේ නැහැ. දුකසී වාසය කරනවා අනාචාරී හැසිරින්නේ නැතුව. දුකසී වාසය කරනවා. දැන් මේක තෝරගන්නේ කවුද? දැන් මේ දුකසී වාසය කරනවා මේ දේවල් කරන්නේ නැතුව. මේක තෝරගන්නේ අසෘත පුතජනය. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාමයි තෝරගන්නේ. ඇයි? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි කම්පාණුවේ ඉන්න පුළුවන්. අසෘත පුතජනයට කම්පාණුවට එක දවසක් හිටියා දෙකක් හිටියා. තුන්වෙනි දවසේ තා පුතජනෙක් කැවිලා කියනවා යාට. මෝඩි වෙන්න එපා. නැත්තම් මෝඩියා වෙන්න එපා. මේ ලැබෙන මේ ලැබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගනින් කියන්නේ නැද්ද එහෙම මේ අවස්ථාව අතාරින්න දීපාවෙ කවුරුත් කරන්නේ අර හරියත් කරන්නේ අර මෙයත් කරන්නේ හරියත් කරන්නේ තියුඹ නුඹ මොකද කියලා අහනවා ඔව් ඊට පස්සේ මොකද වෙන්නේ අන්න අරයාගේ අර හොඳ ගතිය නැති වෙලා ඒ ගොඩට වැටෙනවා අසත්පුරුෂ ආශ්‍රය හරි බයන්නේ කිකන් හොයන්න බෑ හොරකමත් මේ හොඳට හොරකම් නොකර ඉන්න මුල් කාලේ බයට නමුත් අර අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා මොකද වෙන්නේ මේ කවුරුත් කරනවා ඔබ උච්චර ගණන් ගන්න දියද්ද අසවලත් කරනවා අන්න අසවලත් කරනවා අසවලත් කරනවා නුබත් වේ කීයක් හරි අරගනින් කියනවා ආ එහෙනම් කමන්නේ නැහැ කියලා අන්න වැටෙනවා ඒගොඩට ටික කාලයක් යනකොට යා තමයි ඒකේ විසරද වෙන්නේ එතකොට එහෙමයි මේ වෙන්නේ බොරුවක් තියෙන ඔන්න ඉස්සලම් බොරු කියන්නේ බය ආයෙන එහෙම කරනවා නමුත් මෙයා එහෙම කෙනෙක් නෙවෙයි මෙයා විඳෝගෙන ඉන්නවා. මෙයා ප්‍රාණඝාතයට අවුල් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් තියෙන දුක් ටික ඔක්කොම විඳිනවා. සොරකම් කරන්නේ නැහැ. සොරකම් නොකිරීම නිසා දුක් විඳිනවා. සමහරට දැන් මෙයා වැඩ කරන ආයතනයේ පිරිස හොරකම් කරනවා. දැන් මෙයා හොරකම් කරන්නේ නැහැ. දැන් හොරකම් කරන පිරිස මොකද කරන්නේ? දැන් මෙයාට බයයි. ඊරස මොකද කරන්නේ? මෙයාට කැපිල්ල දානවා. මෙයාව රස්සාවෙන් අස් කරන්න කල්පනා කරනවා. මෙයා වෙන වෙන පස්ස වලට දානවා. මෙයා මාරු කරනවා. මෙයා ඉන්න තැනින් පල්ලෙහාට දානවා. මෙයා ආඬාඬ දුකසී එක කරනවා. එහෙම නැද්ද? ආන බලන්න. දුකසී වාසය කරනවා යා. බොරු නොකිය ඉන්නවා. බොරු නොකීම නිසා යාට සැපක් ලැබෙන්නේ නැහැ. නමුත් යාට දුකසී තමයි වාසය කරන්න තියෙන්නේ. නමුත් යා බොරු කියා ලබා ගන්න සැපේට වඩා බොරු නොකිය ලබා ගන්න දුකට කැමති වෙනවා. එයාට කේලම් කිව්වොත් හොඳට හොයාගත්තේ ගාන හිතගත හැකි කිට්ටුවෙත හැකි පාටි වලට යත හැකි තෑගි හම්බ වෙනවා. ඒ ඔක්කොම පුළුවන් කේලම් කිව්වොත් කිට්ටු වෙලා. නමුත් මෙයා ඒ කේලම් කියන්නේ නැහැ. හිත දිනා ගන්න කේලම් කියන්නේ නැහැ. එයා මෙයාගේ පාඩිය අයින් වෙලා ඉන්නවා. කේලම් නොකිරි නිසා මෙයා කොන් වෙනවා. නමුත් යා ඒ කොන් වෙලා විඳින දුක විඳිනවා. කේලම් කියලා ලබා ගන්න දේ ලබා ගන්නෑ. යා දුකසී වාසය කරනවා. පරුස වචනින් වලකිනවා යා. පරුස වචනින් වලකිලා දුකසී වාසය කරනවා. කොටසක් කැවිල හොඳටම බහිනවා මෙයාට. දැන් මෙයාට ඒක පරුස වචනයක් කිව්වොත් ඔක ඉවර කරන්න පුළුවන්. යා මොකද කරන්නේ? ඒ නොකියා නිසද්දු ඉන්නවා. දුකසී වාසය කරනවා පරුස වචනින් වලකිලා. ඊළඟට හිස් වචන කිව්වොන බොහොම සැපසේ වාසය කරන්න පුළුවන් අවස්ථාවක් කරන දැන් කාර්යාලෙම විහිළු කතා කී කී ඉන්නයි හරි තැනක් තියෙනවනේ. ඔව් විහිළු කතා කී කී හිනසිනස ඉන්නවනම් එයා වටේ තමයි හැමතිස්සෙම පිරිස ඉන්නේ දැන්. ඒ මොකවන් නැතුව පාඩිය ඉන්නවා කියමු. උන් බයින මොකද මේ ඔබ බිමට රවන් යනවා. මොකද කියලා අහනවා. මක් වෙලාද කියලා අහනවා. දැන් පාඩිය බණ පොතක්වත් බලාගෙන ඉන්නවනම් මේ විවේක වෙලාවට අර සම්පප්පලාප කී කී ඉන්නයි මොකද කරන්නේ? ආන්නාරයව උපහාසයට ලක් කරනවා අපහාසයට ලක් කරනවා නින්දාවට ලක් කරනවා මෙයාට ඒකෙන් දුකක් ලැබෙනවා නමුත් යා දුක විඳ විඳ ඉන්නවා සම්පප්පලාප ගොඩට යන්නේ නැතුව අන්න බලන්න සුතුවත් ආරි ශාවිකයා එයා ඒක තෝරගන්නවා ඊළඟට අනුන්ගේ දේවල් වලට එයා ආස කරන්නේ එයා දුකසී වාසය කරනවා එයාට තරහ යන අවස්ථාවල් වෙනවා තරහ යන අවස්ථාවවලදී මෙයා තරහ ගන්න නැතුව දුකසී ඉන්නවා දුකසී තරහ ගන්න නැතුව දුකසී වාසය කරනවා මට එක දවසක් මේ ලියමක් කියලා තිබුණා මේ දුර ඈත පළාතක කෙනෙක් යාට මහත්යත් ගහනවා මහත්යගේ අම්මත් ගහනවා මහත්යගේ අම්මගේ නංගිත් ගහනවා එයා ලියලා තිබුණා මට මේ එයා ගියක් වැහෙන්න පිටිකොටලා ඇති කියලා නමුත් තරහක් නැහැ ලිපියේ තරහක් නැහැ තරහකින් තොර ලිපි ලියලා තිබුණා මට. ඒතකොට දුකසී වාසය කරලා තියෙනවා යා. තරහකින් තොර ඒකයි වටින්නේ. ඊළඟට සම්මාදිට්ඨියෙන් යුක්තයිය. සම්මාදිට්ඨිය යුක්ත දුකසේ වාසය කරනවා. අපි කියමු කෙනෙක් යනෝන්නේ මැද පෙරදිග රස්සාවට. ගියාම යා තෙරුවන් සරණ ගිය කෙනෙක් කටිය දැනගන්නවා. දැනගෙන මොකද කරන්නේ? යාට දෙන්නේ නැහැ. දීමනා මුකුත් දෙන්න නින්දා පහස කරනවා. නමුත් නින්දා පහස කර කරනවා. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. මෙහි ලංකාවේදී යනකොට තිරුවන් සරණ ගිහපු එක්කෙනෙක්. එහෙට ගිහලා මොකද කරන්නේ? අන්න යා මොකද සැප විඳීම පිණිස. අන්න සම්මාදිට්ඨිය අතාරිනවා. ආතල්ල මිච්ඡාදිට්ඨිය වැළඳ ගන්නවා. වැළඳගෙන මොකද කරන්නේ? ටික දවසක් බලනකොට මියාගේ ඇඳුමත් වෙනස් වෙලා. හොල්මනක් වගේ උන් ඉන්න කළු පාට පුරවගෙන. මූණත් වහගෙන අනිත් දවසි බැරිලා. දැන් සිංහලත් මතක නැහැ. එහෙමයි ඉන්නවා. එහෙ ඉඳලා මෙහෙනකට ආයෙත් එනවා. සාරිය ඇඳගෙන. සැපේ පිණිස මේ කරන්නේ. එහෙ ගිහලා අහනවා. අහනවා ඔබ බෞද්ධද? අනේ නෑ නෑ මං ක්‍රිස්තියානි කියනවා. සමහරු ඉන්න එහෙම නෑ. සමහරු කියනවා නෑ මම තෙරුවන් සරණ ගිහපු එක්කෙනෙක්. එහෙම කියන අය ඉන්න ඕන දුකක් විඳිලා ලෑස්තිලා. සැලකිලි සම්මාන මොකුත් හම්බ වෙන්නේ නෑ. දුකසේ වාසය කරනවා සම්මාදිට්ඨිය හේතු කරගෙන. ලංකාවෙත් දැන් ඒ තත්ත්වේ තියෙනවා. සමහර තැන්වල උසස් වීම හම්බ වෙන්නේ බෞද්ධ වීම නිසා. ලංකාවේ දැන් උදා වෙලා යන අවාසනාවද තත්ත්වේ. එතකොට සමහර ඉස්කෝලවලට ළමයි දාගන්න බෑ බෞද්ධ නිසා. ඉතින් දෙමාපිය මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටි වළඳ ගන්නවා. ආර ළමයිට උගන්වලා සැප ලබා දෙන්න. මරණින් මත්තේ දුගති. ඔන්න. දැන් එහෙම කරන්නේ මේ සම්මාදිට්ඨිය තියෙන කෙනා එහෙම කරන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා දුකසේ මොකක් හරි වෙන එකක් කරනවා. සම්මාදිට්ඨිය අතාරින්නේ. එතකොට මොකද කරන්නේ? යා එහෙම වාසය කරන කෙනා ඒ හේතු කරගෙන මරණින් මත්තේ සැප විපාක ලබනවා. ඒක තමයි මෙලවදී දුකසේ වාසය කිරීම, පරලොවදී සැප විපාක ලැබීම. දැන් බලන්න ඒක ටික දෙනයිනේ කරන්නේ. බොහොම සුළු පිරිසයි පරලොව සැප විපාක ලබන්නේ. සුළු පිරිසයි. තව කොටසක් ඉන්නවා වර්තමානයේ සැපසේ මේ ජීවිතයේ සැපසේ වාසය කරනවා. මරණින් මතුත් සැප විපාක විඳිනවා. ඒ තමයි මෙලව ජීවිතේ සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. ඉරිසා මියා ලකෝ සැපක් ලබනවා. සතුන් මැරීමෙන් වැළකී වාසය කිරීම නිසා පිරිසක් අතර මේව ලොකු පිළිගැනීමට ලක් වෙනවා. ගෞරවයට ලක් වෙනවා. මෙයා දියුණු වෙනවා. ආ සැප විඳිනවා. සොරකම් කිරීමෙන් වැළකී වාසය කරනවා. සොරකම් කිරීමෙන් වැළකීම නිසා සොරකම් නොකරන නිසා මෙයාත් එක්ක ව්‍යාපාර කරන්න ගනුදෙනු කරන්න පිරිස වැඩි වෙනවා. මෙයා සොරකම් කිරීමෙන් වැළකීම හේතුව නිසාම මහා ධනවත් කෙනෙක් බවට පත් වෙලා සැපසේ වාසය කරනවා. අනාචාරයෙන් වැළකී සිටිනවා. අනාචාරයෙන් වැළකී සිටීම නිසා මෙයාව ස්වාමියාගේ ගෞරවයට භාජනය වෙනවා. දරුවන්ගේ ගෞරවයට භාජනය වෙනවා. ඊළඟට ස්වාමි පුරුෂෙක් කියනවා අනාචාරයෙන් වැළකී ස්වාමි දියණියගේ ගෞරවයට භාජනය වෙනවා. දරුවන්ගේ ගෞරවයට භාජනය වෙනවා. ආයතනයක ඉන්න ප්‍රධානියෙක් අනාචාරයෙන් වැළකිනු. ඒතර අනිත් ආයතන ප්‍රධානින් ඔක්කොම කල්පනා කරනවා මෙයාට ඕන එකක් කරන්න පුළුවන්කම තියෙද්දි. මෙයා ඊටම චරිතවත් ජීවිතයක් ගෙවනවා. ඔන්න ගෞරවය ලැබනවා, සැප ලැබනවා. අනාචාරයෙන් වැළකීම නිසා සැපසේ වාසය කරන. හැබැයි දුර්ලභයි මේ අය. සැපසේ වාසය කරනවා. ඊළඟට බොරු නොකීම නිසා සැපසේ වාසය කරන. යා බොරු කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් කැමති යත් එක්ක ගනුදෙනු කරන්න. යත් එක්ක කතා බස් කරන්න. එයාගෙන් උපදෙස් ගන්න. එයාව ආරාධනා කරනවා. එයා සැපසේ වාසය කරන බොරු නොකීම නිසා. කේලම් නොකීම නිසා සැපසේ වාසය කරනවා. කේලම් නොකියන අය ඉන්නවා. ගුණවතුන්ගේ සමාජයේ යාව හරි ප්‍රියයි. පිළිගන්නවා. යාව සලකනවා හොඳට. කේලම් නොකීම නිසා සැපසේ වාසය කරනවා. පරුස වචන කියන්නේ ඒ නිසාම යාව කීර්තිමත් වෙනවා. ඒ නිසාම යාගේ ගුණේ කවුරු කතා කරනවා. යාට සලකන්න පටන් ගන්නවා. සැපසේ වාසය කරනවා. හිස් වචන කතා කරන්නේ. ඒ නිසා යාව ගෞරවණීය තත්වයකට පත් වෙනවා. සැපසේ වාසය කරනවා. අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ. ඒ නිසා සැපසේ වාසය කරනවා. එයා මෛත්‍රිය හොඳට පුරුදු කරනවා. මෛත්‍රිය හොඳට පුරුදු කළා අවෛරී චිත්තය නිසා. අවෛරී චිත්තය නිසා සැපසේ වාසය කරන. යාට හොඳට නිින්ද යනවා. සනීපට ඇහැරෙනවා. දෙවියන්ටත් ප්‍රියයි මිනිසුන්ටත් ප්‍රියයි. හදිසි අනතුරු වලින් යා පුදුම විදිහට වැළකෙනවා. එයාගේ පෙනුමත් එහෙමයි. එයා කාටත් ප්‍රියමනාප වෙන ඕන සැපසී වාසය කරනවා. මෙත් සිතින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ නිසාම යා සැපසී වාසය කරනවා. හොඳ පිළිගැනීමට යා ලක් වෙනවා. එයා ලෝකේ ගෞරව බහුමානයට ලක් වෙනවා. එයාට මිනිස්සු උදව් කරනවා. එයා මිනිස්සු උදව් කරනවා. සැපසී වාසය කරනවා. මේ කරුණ කරන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් සැපසේ වාසය කරලා මරණින් මතු සැප විපාක විඳිනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයන් හරිය පුදුම දේශනා. බුදුවරු මිසක් මේවා වෙන ලෝකෙ කිසි කෙනෙකුට මේවා කියන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්ම සමාදාන හතරට උපමා හතරක් වදාරනවා. මෙන්න උපමා. තිත්ත ලැබු ගෙඩියක් තියෙනවා හලාහල විස දාපු. හලාහල විස දාලා තිත්ත ලැබු ගෙඩියක් තියෙනවා. මිනිස්සෙක් කොතනට එනවා? හැබැයි ජීවත් වෙන්න කැමති. මැරෙන්න කැමති නෑ. සැප කැමති. දුක කැමති නෑ. මෙයාගේ අතර මේ තිත්ත ලැබු ගෙඩිය දෙනවා. දීලා කියනවා එම්බා පුරුෂය මේක හලාහල විස දාපු තිත්ත ලැබු ගෙඩියක් කියලා මේක කපලා පෙන්නනවා. මේ බලාපන්. හැබැයි මේක කැමති නම් නුඹට පානය කරන්න පුළුවන් කියන මේ බලාපන්. මේක නුඹට දැන් පේනවා ඇති. මේක පානය කරද්දී නුඹ කිසිසේත් මේකට සතුටක් විඳින්නේ නැහැ. මේක බලාපන් පෙනුමේ හැටි කැතයි. මේ බලාපන් සුවඳ නැහැ, ගඳයි, රස නැහැ. හැබැයි නුඹ කැමති නම් පාණේ කරන්න. පාණේ කළොත් එක්ක නුඹ මැරී යාවි. එහෙම නැත්නම් මාරාන්තික දුක් වලට පත් වේවි. අර පුද්ගලයා මේක අහන්නේ නැහැ. අහන්නේ නැතුව මොකද කරන්නේ? අර වස මිශ්‍ර තිත්ත ලැබු ගෙඩිය දිය කළ පාණේ කරනවා. ආන්නේ වගේ කියනවා. පාණේ කළ එක්ක යා මැරෙනවා, එක්ක මාරාන්තික දුකකට පත් වෙනවා. ඒ වගේ කියනවා අර පළවෙනි ධර්ම සමාදානයේදී කියනවා. මොකද මෙලවත් දුකසී වාසය කරන පරවත් දුකසී වාසය කරන යා පානය කරද්දී සතුටක් නැහැ, සැපතක් නැහැ. හලාහල විසයදු අර තිත්ත ලැබු ගෙඩියට හලාහල විස යොදලා තියෙනවා. ඉතින් ඒක පානය කරන්න කියනවා රසවත් නැහැ කියනවා, මිහිරිත් නැහැ කියනවා. හලාහල විස කියන්නේ දරුණු විස. දරුණු විසක් දාපු දේ එයාට දෙනවා. තිත්ත මිහිරි නැති විසක් දාලා දෙන වස මිශ්‍ර කරලා. ඊළඟට තව දෙවෙනි එක තමයි අර මෙලොව බොහොම සැපසේ සුවසේ වාසය කරනවා. මරණින් මත්තේ දුක් විපාක වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක මේ වගේ කියනවා. භයානක විසයදු ප්‍රනීත බීමක් තියෙනවා. බොහොම රසවත් බීමක්. ඈතට සුවඳ හමනවා. බොහොම පෙනුමයි. බලන්නත් ලස්සනයි, බොහොම සුවඳ හමනවා, බොහොම රසවත් ප්‍රණීත බීමක් තියෙනවා. හැබැයි මේ බීමට තියෙන මොනවද? හලාහල විස දාලා, මේ භයානක සැනකින් මැරෙන විස දාලා තියෙනවා. මෙතන දෙනවා මිනිස්සෙක් කෙනා ජීවත් වෙන්න කැමති. මැරෙන්න කැමති නැහැ. සැපේ කැමති, දුක කැමති නැහැ. මෙයා ගාවට මේ භාජනය දෙනවා. බිදිලා කියන එම්බා පුරුෂයේ මේ බලාපන්. මේ ප්‍රණීත බීම නුඹට මේක පානය කරද්දී ඉතාම රසයක් දැනේවි, මිහිරි රසයක්. මේකෙන් සිත් ඇදගන්නා සුවඳක් දැනේවි. බොහොම රසවත්, කටටත් රසයි. හැබැයි මේක විස මිශ්‍ර කරලා තියෙන්නේ. නුඹ මේක පානය කරද්දී රස බව හැබෑව, සුවඳ හමන බවත් හැබෑව, මේක හොඳට පෙනුම තියෙන බවත් හැබෑව. නමුත් නුඹ මේක පාවිච්චි කළොත්, පානය කළොත් නුඹ මරණයටපත් වේවි. එහෙම නැත්නම් මාරාන්තික දුක් වේදනා විඳවා විඳවා සිටීවි. නුඹ කැමති නම් පානය කරන්න කියනවා. එතකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? එහෙම පෙන්වලා දුන්නට පස්සේ ඒ අවවාදය සලකන්නේ නැහැ. එයා වසඟ වෙනවා අරකට. සුවඳට මිහිරි රසයට පෙනුමට වසඟ වෙනවා. වසඟ වෙලා මොකද කරන්නේ? ඒක පානය කරනවා. ආන්නේ අපානය කරලා එක්ක මැරෙනවා. මාරාන්තික විපතකට පත් වෙනවා. අන්නේ වගේ තමයි කියනවා. මෙලොව ජීවිතය සපසී වාසය කරනවා. පරලෝ නිරේ. එහෙම බැලින්නම් මං හිතන්නේ ආයි මිනිස්සෙක් වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකික උපදිනවා කියන්නේ නම් ආශ්චර්ය අද්භූත කාරණයක් මේ වගේ යුගයක. ඒ මේ යුගේ හැමතැනම තියෙන මේ චිත්ත ලැබුයි මේ පැනිබීමයි විතරයි. අනිත් ඒවා ගැන කතාවක් නැහැ. තුන්වෙනි එක මොකද්ද? මෙලොව ජීවිතේ දුකසේ වාසය කරන්න තියෙන්නේ. මෙලොව ජීවිතේ දුකසේ වාසය. හැබැයි පරලොව සැප විපාක ලැබෙනවා. මේ වගේ කියනවා මහණෙනි, මේ ගව මුත්‍රවල අරලු දාලා නොඑක් බෙහෙත් වර්ග දාලා හදපු පූති මුත්‍ර බේසජ්ජයක් තියෙනවා. බෙහෙතක් තියෙනවා මේ අරලු බුළු නෙල්ලි දාපු, තිත්ත ජාති දාපු, ගව මුත්‍රේ දාපු බෙහෙතක් තියෙනවා. ඖෂධයක්. මෙතනට එනවා පාණ්ඩු රෝගියෙක්. ඒ පාණ්ඩු රෝගියා ආවට පස්සේ මේ බෙහෙත පෙන්නලා කියනවා ඉම්බා පුරුෂය, මේ බෙහෙත බලාපං. මේක මේ ගව මුත්‍ර, හරලු බුළු නෙල්ලි ආදී ඖෂධ දාලා හදාපු බොහෝම වටින එකක්. හැබැයි මේ බලාපංක මේක හැටි බෙහෙත පෙනුම නැහැ. ගඳ එනවා ඈතට. කිසිම රසයක් නැහැ. නුඹ කැමති නම් මේක බොන්න පුළුවනි. හැබැයි නුඹ මේක බොනකොට නුඹට ආස හිතෙන්නේ නැහැ. නොබෙස් හිත ගන්නෑ මේක. මේක රසය ගැනවත්, මේකේ සුවඳ ගැනවත්, මේකේ පෙනුම ගැනවත් නොබෙස් හිත පහදින්නේ නැහැ. හැබැයි නුඹ පානය කළොත් නුඹේ ලෙඩේ සුව වෙනවා. එයා මොකද කරන්නේ? දුරු කරන්නේ නැහැ. බේත අයින් කරන්නේ නැහැ. අනේ පා කියලා අත්තරින්නේ. එයා මොකද කරන්නේ? අමාරුවෙන් හරි මම මේක බොන්නෙපාය. මං සනීප වෙන්නෙපාය. කියලා යම් මොකද කරන්නේ? ආ අමාරුවෙන් අමාරුවෙන් හරි අර බෙහෙත පානය කරනවා. ඒ බෙහෙත පානය කළාම කාලයක් යනකොට යා සම්පූර්ණයෙන් සුවපත් වෙනවා. ඒ වගේ කියනවා මෙලොව ජීවිතේ දුකසේ වාසය කරන පරලොව සැප විපාක ලැබන කෙනා. දැන් මේ අවබෝධය තියෙනවා නම් මිනිස්සෙන්ට සමහර ඉන්න මේ අනේ අපි මේ අනිත් ආගම් වල අර බලන හොඳ සල්ලි තියෙනවා, හොඳ තියෙනවා. මේ අපිට මේ සිල් රැකගෙන ඉන්න ගිහලා අපි දුකසේ ඉන්නේ කියනවා. එයාට ඒ අවබෝධය, එයා දන්නේ මේ සල්ලි තිබුණට ඒ ආගම් වල ඒගොල්ලෝ පානය කරන හලාහල විස මිශ්‍ර පැණිබීම කියලා දන්නේ නැහැ. ඒක ඉවර වෙන අවස්ථාව හොයන්න බෑනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙලොව සැපසේ වාසය කරනවා, පරලොවත් සැපසේ වාසය කිරීම. ඒක විස්තර කරනවා උපමාව. මී පැණි, ගිතෙල්, වෙඬරු ආදීයකට යොදවලා ඉතා ප්‍රණීත වූ ආකාරයේ ඖෂධ පැණියක් හදලා තියෙනවා. මෙතනට එනවා මේ ලේ අතිසාරේ, ලේ බඩ යන්න හැදිච්ච රෝගියෙක්. එතකොට මෙයා කියනවා එම්බා පුරුෂේ මේ බලාපං. මේ ගිතෙල්, මේ පැණි, ඔව් වෙඬරු ආදී දම්මලා බොහොම ප්‍රණීත විදියට හදාපු දෙයක් මේ. මේ බලාපං ඈතටත් මේකේ සුවඳ එනවා. මිහිරි සුවඳෙන් යුක්තයි. මේක මිහිරි රසයෙන් යුක්තයි. මේ බලාපං මේක කොච්චර ලස්සනද. මේක පානය කරද්දි නුඹ හරි සතුටු වෙවි. මේ පානය කරාම නුඹ සනීප වෙනවා, යාසනීපේ. එතකොට ඒක නා මොකද කරන්නේ? ඒක අහලා ඒක පානය කරනවා. පානය කරද්දි මෙයා ඒ පානය කරද්දි දැන රසෙනුත් සතුටු වෙනවා. ඒ සුවඳෙනුත් සතුටු වෙනවා. ඒ පැහැෙනුත් සතුටු වෙනවා. ඒ වගේ තමයි මෙයා මෙලෝ ජීවිතේ සතුටින් වාසය කරලා පරලෝ ජීවිතේ සැප විපාක ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ඒ මෙලොව ජීවිතේ සැපසින් වාසය කරමින් ඉන්නේ කෙනා පරලොවස් සැප විපාක ලබයිද මෙන්න මේක මේ ධර්ම සමාදාන හතරෙන් අග්‍රදී කියනවා මේක දන්නවා නම් එයා හරියට මේ වලාකුළු පහවෙච්ච සරත් කාලේ පායන කාලේ අහසේ සූර්යා නැගිලා අඳුර දුරු කරලා බබලනවාද ආන්නේ වගේ කියනවා ඒ හතරවෙනි ධර්ම සමාදානයි ඒකිනා මේ ලෝකේ සියලු අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සියලු මතවාද මැඩගෙන එයා බබලන කෙනෙක් වෙනවා දීප්තිමත් කෙනෙක් වෙනවා ප්‍රභාස්වර කෙනෙක් වෙනවා මේ ධර්ම සමාදාන හතරෙන් හතරවෙනි එක බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ කුවිතරන් ලස්සනට අපට මේ ජීවිතය ගැන කියලා දුන්නද උපමා බලන්න කොච්චර ලස්සනද කියලා ඒ අවස්ථාවේදී උන්වහන්සේ භාවිත කරන උපමා කරුණු පැහැදිලි කර දීම කොයිතරම් ලස්සනයිද එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවණ තියෙන මනුෂ්‍යයාට හොඳ කල්පනාව තියෙන එක්කෙනාට සිහිය තියෙන එක්කෙනාට මං කියුවේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ අර වෑංජනේ හැඳ දැම්මා වගේ නෙවෙයි ඔව් මුල ඉඳලා මේක කටපාඩම් නෝට්ස් ගහලා හරි ගස්සගෙන ඒවා ඔක්කොම වචනෙන් වචනේ ලියාගෙන හදලා සංදි සමාස වෙන් කරලා ඔක්කොම දැන් හදලා තියෙනවා හැබැයි යෝනිසූ මනසිකාරි නෑ ඉරිසියාව ආවද ඉරිසියාවට යට වෙනවා තරහ ආවද තරහට යට වෙනවා එකට එක කරන්න හිතුනද ඒකට යට වෙනවා වෛරය ආවද වෛරයට යට වෙනවා ක්‍රෝධය ආවද ක්‍රෝධයට යට වෙනවා ප්‍රශ්නියාවද ප්‍රශ්නෙට යට වෙනවා මිසක් එයා ප්‍රශ්න යට කරන්නේ ප්‍රශ්නෙට එයා යට වෙනවා කෙලෙස් ආවද කෙලෙස් වලට මෙයා යට වෙනවා එයාට හොයාගන්න බෑ ආන් එහෙම නෙමෙයි මේක එතකොට ඒක හොද්දි දාපු හැන්ද වගේ අපට උවමනා ඒක නෙමෙයි මොකක්ද උවමනා ඒ දන්න කාරණය අර්ථ වශයෙන් අවබෝධ කරගත්තා නම් ඒක තේරුම් ගත්තා නම් තේරුම් ගැනීමට මහන්සි ගත්තා නම් අන්න යා තමයි වෑංජන රසේ දන්නා වූ දිවක් වගේ කෙනා. එතකොට ඒ කෙනාට ඒ පොඩි දේ පවා ජීවිතය අවබෝධය කරන්න හේතුණ. දැන් බුදුරජාණන් වහන්සේ කොහේවත් මාස්පතා වරසට අහං කළා කියලා අපි දන්නවද? නැහැ. රහතන් වහන්සේලා කොහේවත් මාස්පතා වරසට අහං කළාද? නැහැ. චාරිකාවේ වඩිද්දි ගමන් එක පළාතකට මිනිස්සුන්ට ධර්මයක් කියනවා හම්බෙන්. ඒ මිනිස්සු ධර්මය දාගත්ත ප්‍රගුණ කළා ඒක වැඩි ඇච්චරයි. අන්න බලන්න එතකොට යෝනිසෝ මනසිකාරයෙන් නේද මේක කරන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේක ආවෝධ කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මාස්පතා නෙමෙයි දිනපතා කළත් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ. ආවෝධ කරන්න බෑ. අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපට බාධා පිනිස පැවතිලා තිබෙන්නේ අපේ එක එක මති මතාන්තර වල. දැන් සමහරු කියනවා අපි මේ පින් කරනවා. අපිට මේ කරදරාම් බලපං අන්න අසවල්ලා සැපසී වාසය කරනවා. නමුත් මේ ඔක්කොම නැති වෙනවා යා මහා ධම්ම සමාදාන සූත්‍රේ හරියට අහලා තිබුණනම් ඒ ජීවිතවල මොනවද මේ තියෙන්නේ? හරියට අහලා තිබ්බනම් ඒ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. එතකොට අපට පේනවා ඒ එහෙමනම් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. නැත්තම් මේක කොහොමද දැනගන්නේ? නැත්තම් දැනගන්න බෑනේ. යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ. නැත්තම් මේක හොයන්න බෑනේ. නැත්තම් තමන්ම තමන්ගේ පින් වලටත් බැන බැන ඔව් තමන්ගේම ගුණවත්කම් වලට තමන් ගරහ තමන් දන්නේ අනේ අපි මේ හොඳට ඉන්නවා මේ අපිටමයි මේ වැරද්ද මටත් හිතෙනවා මේ හොඳ අතල්ලා දාන්න එහෙම හිත කියන අය ඉන්නවා. එතකොට අපිට පේනවා මොකද හේතුව? එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අවබෝධයෙන් නැති වෙච්ච පැහැදීම නැහැ. ඒ නිසා මේ අවබෝධයෙන් පැහැදීම ඇති වෙනවා කියන කාරණාව ඒක නොන තියෙන කෙනෙක්මයි කරන්නේ. මේ ධර්මයේ කියන එක මේ බුද්ධිමත් මිනිසෙන්ගේ බුද්ධිය උරගා බලන විශ්මිත ගලක් වගේ. හරියටම අල්ල ගත්තොත් හරි. අන්න ඒකයි මේකේ තියෙන්නේ. ඉතින් අර නුවණක්කාරයාමයි මේක තේරුම් ගන්න. ඉතින් නුවණක්කාරයා කවුද කොහෙද ඉන්නේ කියන එක ධර්මයේම තේරුම් අරගෙන වටහා ගන්න ඕන මිසක් වෙන කෙනෙකුට හොයන්න පුළුවන් කමක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් හොයනවා. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි ඒක විශේෂ වෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේමයි සේවනය කරමින් පුරුදු කරන්න තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් බොහොම සන්තෝෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් බලන්න වසර 2500කට කලින් උන්වහන්සේ වදාළ ධර්මයේ මේක තේරෙන්නේ නැද්ද අපිට? දැන් මේ තේරෙන්නේ. දැන් බලන්න මේක තේරෙන්නේ නොතේරෙන දියබ් බවට පත් කළා. මේ ඕව මොනවද පරමාර්ථ සත්‍ය කීක වෙන පටලවනෝ. දැන් එහෙම නැහැනේ මේක. දැන් බලන්න කොච්චර සත්‍යක්ද මේ, කොච්චර පැහැදිලිද මේ ධර්මයේ. ඉතින් ඒ නිසා ඔබ අවබෝධ කරගන්න මේ ධර්මයේ තුලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා, ආර්යයන් වහන්සේලා හඳුනන, සත්පුරුෂයන් වහන්සේලා හඳුනන, ආර්ය ධර්මයට සත්පුරුෂ ධර්මයට දක්ෂ වෙලා, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මිලා, තමනුත් සේවනය කළ යුතු දේ හඳුනාගෙන, සේවනය නොකළ යුතු දේ හඳුනාගෙන, භජනය කළ යුතු දේ හඳුනාගෙන, භජනය නොකළ යුතු දේ හඳුනාගෙන, සේවනය කළ යුතු දේ සේවනය කරමින්, සේවනය නොකළ යුතු දේ අත්හරිමින්, භජනය කළ යුතු දේ භජනය කරමින්, භජනය නොකළ යුතු දේ අත්හරිමින්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ලබා ගන්නා වූ උදාර ජීවිතාභෝධිය ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු.